අපි ජනරාජ යටවෙන්දල ඉස්සෙල්ලා ජනාධිපතිවරණ වේදිකාවේ දුන්න පොරොන්දු අපි දකින්න එළ සියල්ල තාම ඉස්සෙල්ලා නැහැ. වේගයෙන් මේව ඉෂ්ට කරන්න බැරි ප්‍රධාන හේතුවක් තියෙනවා. අපේ රටේ තියෙන දූෂිත දේශපාලන සාක්කුව. අපේ රටේ දේශපාලනය මෙහෙවන විශේෂයෙන්ම ප්‍රබල පක්ෂ දෙකක්. මේ පක්ෂ දෙක ඇතුළේ ඉන්න ප්‍රබලයින්ගෙන් 75% දූෂිතයි. ඒගොල්ලෝ විතරක් නෙවෙයි. එක්කෝ සල්ලා, එක්කෝ අල්ලස්කාර, එක්කෝ මැරයෝ. ප්‍රබල දූෂිත නිසා ඒ පක්ෂවලට සමුනාසල බලාපොරොත්තු වන ඒ වෙනස වේගෙන් ගේන්න බෑ. අපි දැක්කා ජනාධිපතිවරයාට මේ දවස්වල තියෙන ප්‍රශ්න. ජනාධිපතිවරණ යහපාලනයට යන්න හදනවා. යහපාලනයට යන්න හදන නිසාම එතුමාට පක්ෂයේ බහුතරයක් ක්‍රියාත්මක කරනවා.